හතර ශ්‍රී භාග්‍ය දක්නවුන්ට සතුට ඇති කරන්නා වූ නැවත නැවත දැකීමේ ආසාව ඇති කරන්නා වූ රූප ස්වභාව හා ශරීර වස්ත්‍ර වාසස්ථාන පරිභෝග භාණ්ඩ යන මේවායේ පිරිසිදු බව ගමන ආදී ඉරියව් පැවැත්වීමේ ශෝභනත්වය කතා කිරීම බැලීම් සිනාසීම් ආදී ක්‍රියාවන්ගේ ශෝභනත්වය යනාදිය ශ්‍රී භාග්‍ය යටතට ගැනේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් හා අසූ අනුව්‍යංජන ලක්ෂණයෙන්ද කේතුමාලා ව්‍යාම ප්‍රභා අශීති හස්ත ප්‍රභා යන රශ්මීන්ගෙන්ද යුක්තවන තථාගත දේහය ඉතා ශ්‍රීමත්ය. අන් මිනිසෙකුට තබා දෙවියකුට බ්‍රහ්මයකුටද එබඳු ශ්‍රීමත් ශරීරයක් නැත. භාග්‍යවතුන් වහන්සේ තීර්ථක දමනය පිණිස යමාමහ පෙළහර කොට තෞතිසා දෙව්ලොවට වැඩවදාරා සක්දෙව් රජුගේ පාණ්ඩු කම්බල සෛලාසනයෙහි අභිධර්ම දේශීම සඳහා වැඩහුන් කල්හි දසදහසක් සක්වලින්ම පැමිණි දේව බ්‍රහ්මයෝ උන්වහන්සේ වටා සිටගත්හ. ඒ මහා පිරිසෙහි රූප ස්වභාවෙන් තථාගතයන් වහන්සේ යටපත් කළ හැකි එක දෙවියකු එක බ්‍රහ්මයකු නොවූ බවත් සකල දේව බ්‍රහ්මයින්ගේ රූප ස්වභාව ඉක්මවා තථාගතයන් වහන්සේම බැබළුන බවත් පහත ප්‍රකාශිතය. තාව තින්සේ යදා බුද්ධෝ සීලායං පාණ්ඩු කම්බලේ පරිච්ඡත්තක මූලම්බී විහාසි පුරිසුත්තමෝ දසසු ලෝක ධාතුසු සන්නිපතිත්වාන දේවතා පෛරුපාසන්ති සම්බුද්ධං වසන්තං නග මුද්දනී නකෝචි දේවෝ වන්නේන සම්බුද්ධං අතිරෝචති සබ්බේ දේවේ අධිග්ගයිහ සම්බුද්ධෝව විරෝචති. තථාගතයන් වහන්සේගේ දේහෙහි අඤ්ඤන්ගේ සිත් ඇදගන්නා ශක්තිය කොතරම්ද කියතොත් උන්වහන්සේ පිඬු සිඟා වඩනා දුටු වක්කලි නම් බ්‍රාහ්මණයා උන්වහන්සේගේ රූසිරි බලබලා සිටීමේ ආශාවෙන්ම පැවිදි විය. පැවිදි වූ වක්කලි අන්‍ය භික්ෂූන් මෙන් කමඨහන් වැඩීම ආදීෙහි නොයදී තථාගතයන් වහන්සේ දැකිය හැකි තැන්වලම වෙසෙමින් උන්වහන්සේගේ රූසිරු බැලීමෙහිම යෙදුනේය. තථාගත දේහය හොබවන මහා පුරුෂ ලක්ෂණ දෙතිස මෙසේ ලක්කන සූත්‍රෙහි වදාලා ඇත්තේය. එක ඉද භික්කවේ මහා පුරිසෝ සුප්පතිට්ඨිත පාදෝ හෝති. යම්පි භික්කවේ මහා පුරිසෝ සුප්පතිට්ඨිත පාදෝ හෝති ඉදම්පි භික්කවේ මහාපුරිස මහාපුරිස ලක්කණං භවති. දෙක පුනච පරං භික්කවේ මහාපුරිසස්ස හෙට්ටා පාද තලේසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරාණී සනේමිකානී සනාභිකානී සබ්බාකාර පරිපූරාණි. යම්පි භික්කවේ මහාපුරිසස්ස හෙට්ටා පාද තලේසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරාණි සනේමිකානි සනාභිකානි සබ්බාකාර පරිපූරාණි. ඉදම්පි භික්කවේ මහාපුරිසස්ස මහාපුරිස ලක්කණං භවති. තුන පුනච පරං භික්කවේ මහාපුරිසෝ ආයත පන්හි හෝති. හතර දිගංගුලි හෝති. පහ මූද තලූත හත්ත පාදෝ හෝති. හය ජලා හත්ත පාදෝ හෝති. හත උසංක පාදෝ හෝති. අට ඒනි ජංගෝ හෝති. නමය టితకోవ అనో మంతో ఉభో హి పాని తలేహి జన్నుకాని పరిమసతి పరిమజ్జతి. దహయ కోసో హిత్త వత్త గుయిహో హోతి. 11 సువర్ణ వన్నో హోతి కంచన సన్నిహత్త వో. 12 సుకుమచ్చవి హోతి సుకుమత్తా కాయే రాజో జల్లం న ఉపి లంపతి. 13 ఎకెక లోమో హోతి ఎకెకాని లోమాని లోమ కూపేసు జాతాని. 14 ఉద్దగ్గ లోమో హోతి ఉద్దగ్గాని లోమాని జాతాని నీలాని అంజనవన్నాని వత్తాని దక్కినా వత్త జాతాని. 15 బ్రహ్ము గుజ్జ గత్తో హోతి దాసే సంతుష్టో హోతి. 17 సింహపుబ్బంగ కయో హోతి. 18 చిత్త తరంసో హోతి. 19 నిగ్రోధ పరిమండలో హోతి యావ తక్క వస్స కాయో తావ తక్క వస్స భ్యామో యావ తక్క వస్స భ్యామో తావ తక్క వస్స కయో హోతి. 20 సమవత్త కందో హోతి. 21 రసగ్గస్ రసగ్గ సగ్గి హోతి. 22 సింహ హను హోతి. 23 చత్తాలీస దంతో హోతి. 24 సమదంతో హోతి. 25 అవివర దంతో హోతి. 26 సుసుక్క దాటో హోతి. 27 పహూత జీవో హోతి. 28 బ్రహ్మసరో హోతి కరవీక హాని. 29 అభినీల నెత్తో హోతి. 30 గోపకూమో హోతి. 31 ఉన్న బముకంతరే జాతా హోతి ఉదాత ముదుతుల నీబా. ఇదంపి భిక్కవే మహాపురుషస్ మహాపురుష లక్షణం భవతి. 32 పునచపరం మహాపురుషో ఉన్హి ససి హో హోతి యదంపి భిక్కవే మహాపురుషో ఉన్హి సస్సీసో హోతి. ఇదంపి భిక్కవే మహాపురుషస్ మహాపురుష లక్షణం భవతి. ఇమాని కోతాని భిక్కవే ద్వత్తింస మహాపురుష లక్షణ మహాపురుషస్ మహాపురుష లక్షణాని. ఏకైక విస్తరయ. 1 సుప్పతిట్టిత పాదో. సామాన్య జనయా పయబిమ తబన కల్హి పయహి అగ హో విలుంబ హో పార్శ్వయక్ హో ఫలముయన్ పొలవట పెమినే. బిమ తబూ కల్హిద మెద పొలవెహి నొసపి ఉస్వసిటి. తథాగతయన్ వహన్సే పయ బిమ తబన కల్హి సమతన ఎకవర పొలవ స్పర్శ కలాయ్ మెద ఉస్వ నొసిటి. మేసెన్ హందక్ మెన్ హెమతనిన్ పొలవ స్పర్శ కల గెనసిటి. మే సుప్పతిట్టిత పాదాత నంబు మహాపురుష లక్షణయాయ్. 2 హెట్టా పాద తలేసు చక్కాని జాతాని. తథాగతయన్ వహన్సే యటిపతుల్ యువలెహి దహసక్ దెవ్ ఎతి చక్రసటహన్ యువలక్ పిహిటా ఎత్తేయ. మే ఎక్ మహాపురుష లక్షణేకి ఏవటా స్వస్తికయ శ్రీవస్తయ నంద్యావర్తయ సౌస్తికయ అవతాంసయ యనాది మగుల్లకును బహు గణన పిహిటా ఎతి భవ అటువావల కియా ఎత్తేయ. 3 ఆయత పన్ని దిక్కు విలుమ్ ఎతి భవ ఎక్ మహాపురుష లక్షణేకి సామాన్య జనయాగే అక్ పతుల్ దిగయ విలుమ్ మత సిహిన్ కకుల్ పిహిటా ఎత్తేయ. ఎతమున్గే విలుమ్ మదక్ ఎత్తేయ. ఎతమున్గే విలుమ్ సేసే దెమువాక్ మెన్ పెనెన్నట నెత. తథాగతయన్ వహాన్సేగే పతులెన్ దెకెన్ కొటసాక్ ఇదిరియట ఎత్తేయ. తున్వన కొటసెహి సిహిన్ కకుల్ పిహిటా ఎత్తేయ. ఇన్ పస్సట విలుంబ పతులెన్ హతరెన్ కొటసాక్ ఎత్తేయ. ఎయ లియవన లద్దాక్సే శోభన లెస పిహిటాతివే. හතර දිගංගුලි සෙස්සන්ගේ ඇඟිලි සමහරක් දික්ය සමහරක් කෙටිය බුදුරදුන්ගේ අත්පාවල ඇඟිලි මුල මහත්ව අග සිහින්ව දිගින් සමව පිහිටා ඇත්තේය පහ මුදු තලුන හත්ථ පාදෝ බුදුරදුන්ගේ අතුල් පතුල් උපන් සැටියේ දරුවෙකුගේ අතුල් පතුල් මෙන් මෘදුව ඇත්තේය හය ජාල හත්ථ පාදෝ බුදුරදුන් අතෙහි ඇඟිලි සතර හා පයේ ඇඟිලි පස දක්ෂ ශිල්පියෙකු විසින් ලිය වූ පොලු යොදා කළ කවුලුවක අක්මුල් හා ගැට එක පෙළට පවත්නාක් මෙන් අක්මුල් හා සන්ධිස්ථාන එක පෙළට සමව පිහිටා ඇත්තේය. හත උස්සංක පාදෝ බුදුරදුන්ගේ පාදයෙහි ගොප් ඇට අන්‍යන්ගේ ගොප් ඇට පිහිටි තැනට ඉහලින් පිහිටා ඇත්තේය. සෙස්සන්ගේ ගොප් ඇට පයේ පහළ පිහිටා ඇති බැවින් පතුල් තද වී ඇත්තේය. පහසුවෙන් ක්‍රියා කරවිය නොහැක්කේය. බුදුරදුන්ගේ පාවල ගොප් ඇට ඉහලින් පිහිටා ඇති බැවින් පතුල් පහසුවෙන් ක්‍රියා කරවිය හැකිය. ගමන් කරන කල්හි සෙස්සන්ගේ පතුල් ඇතුන්ගේ මෙන් පිටිපසට පමණක් පෙනේ. ඉදිරියෙන් නොපෙනේ. බුදුරදුන් වඩිනා කල්හි උන්වහන්සේගේ පතුල් ඉදිරි පසු දෙකින්ම දැකිය හැකිය. අට ඒනි ජංගෝ සෙස්සන්ගේ සිහින් කකුල් පිටිපසින් මස් ගොබයකින් යුක්ත වී ඉදිරිපස ඇට මතු වී ඇත්තේය. තථාගතයන් වහන්සේගේ ජංගාවෝ ඒනිනම් මුර්ගයන්ගේ ජංගාමෙන් මසින් වටවී ඇත්තාහ. නමය ටිතකෝව අනෝමන්තෝ උබෝහි පනිතලේහි ජන්නුකානි පරිස්සති පරිමජ්ජති. සෙස්සන්ට පිටගෙන තමන්ගේ දන නොනැමී අත නොගෑ හැකිය. තථාගත ශරීරය හිටගෙන නොනැමී දන අතින් පිරිමැදිය හැකි පරිදි ඇත්තේය. එය පමණට වඩා අත් දික්ව පිහිටීමක් ලෙස නොසලකිය යුතුය. එයට සුදුසු වන පරිදි තථාගත ශරීරය පිහිටා ඇති බැවින් උන්වහන්සේට එසේ කළ හැකිය. දහය කෝසෝ බීත වත්ත ගුයිහෝ තථාගතයන් වහන්සේගේ පුරුෂ ව්‍යංජනය ගවයන්ගේ ඇතුන්ගේ මෙන් කෝෂයකින් වැසී ඇත්තේය. 11. සුවන්න වන්නෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ඔපලා ඇති ස්වර්ණයක් මෙන් ස්වර්ණ වර්ණ වන්නේය. 12. සුකුම චවි තථාගතයන් වහන්සේගේ සම ඉතා සියුමිය. එබැවින් එහි දූලි ආදිය නොතැවරෙයි. නෙළුම් පතට වැටෙන දිය බිඳු එහි නොඇලී පෙරලී යන්නාක් මෙන් තථාගත ශරීරයට පැමිණෙන දූලි එහි නොඇලී ඉවත් වෙයි. එබැවින් තථාගත ශරීරය සමකල්හි පවිත්‍රව පවතින්නේය. උන්වහන්සේ අත්පාසේදීම කරන්නේ ජලසා ස්නානය කරන්නේ කය සිසිල් කිරීම පිණිස හා දායකයන්ට පින් සිදුවීම පිණිසය. 13. එකක ලෝමෝ සෙස්සන්ගේ එක ලෝම කූපයක සමහර විට ලෝම දෙක තුන බැගින්ද වෙයි. තථාගත ශරීරයෙහි ඇත්තේ එක් ලෝම කූපයක එක් ලෝම කූපයක් බැගිනි. 14. උංග ලෝමෝ සෙස්සන්ගේ ශරීරවර ලොම් නන් අයුරින් පිහිටා තිබේ. තථාගත ශරීරයේ ලොම් සියල්ල දකුණු අතට කරකැවි අග උඩ බලා සිටිනසේ පිහිටා ඇත්තේය. 15. බ්‍රක්මුජ්ජු ගතෝ බොහෝ දෙනාගේ ශරීර ඉදිරියට හෝ පස්සට නැමී බර වී තිබේ. සමහරුන්ගේ ශරීර පැත්තටද නැමී තිබේ. ඇතැම්හු පස්සට නැමුණු ශරීරය නිසා නිතර උඩ බලා සිටිති, උඩ බලා ගමන් කරති. මහා පුරුෂ ශරීරය බ්‍රහ්මයාගේ ශරීරය මෙන් ඍජුව පවතී. තථාගතයන් වහන්සේගේ දේහය එසේය. 16. සන්තුස්සදෝ පිටි අත් දෙක, පිටිපතුල් දෙක, උරහිස් දෙක, ස්කන්ධය යන හත් තැනම තථාගත ශරීරයේහි ඇට නහර මතු නොවී පිරී පවතී. එය සත්තුස්සද නම් මහා පුරුෂ ලක්ෂණයයි. බොහෝ දෙනාගේ ශරීරවල ඒ ස්ථානයන්හි ඇට හෝ නහර හෝ මතු වී ඇත්තේය. 17. සීහ පුබ්බද්ද කායෝ. සිංහ ශරීරයේ පූර්වාර්ධය පරිපූර්ණය, පිටිපස අපරිපූර්ණය, දුබලය. තථාගතයන් වහන්සේගේ සකල ශරීරයම සිංහ ශරීරයේ පූර්වාර්ධයසේ පරිපූර්ණය. 18. චිතාන්තරංසෝ. සෙස්සන්ගේ පිට මැදින් වල ගැසී දෙකට බෙදී ඇත්තේය. තථාගතයන් වහන්සේගේ පිට මසින් පිරි ලෑල්ලක්සේ සමව පිහිටා ඇත්තේය. 19. නිග්‍රෝධ පරිමණ්ඩලෝ. නුගගස හැටරියනක් උසනම් හැටරියනක් පළල් වන්නේය. අසූරියනක් උසනම් අසූරියනක් පළල් වන්නේය. දිග පළලින් සමානවන නුගරුකක් මෙන් තථාගත ශරීරයද සමව පිහිටා ඇත්තේය. තථාගත දේහයේ උස යම් පමණ නම් බඹයද එපමණම වේ. බඹය යම් පමණ උස නම් උසද එපමණ වේ. උසත් බඹයත් සමව පිහිටා ඇත්තේය. සෙස්සන්ගේ බඹය හෝ දික් වෙයි, ශරීරය හෝ දික් වෙයි. ශරීරයත් බඹයත් සම නොවේ. 20. සමවත්තක්ඛන්‍ධෝ. ඇතැම්හු කොකුන් මෙන් දික් ගෙල ඇත්තෝය. ඇතැම්හු වක්කූ ගෙල ඇත්තෝය. ඇතැම්හු පුළුල් ගෙල ඇත්තෝය. කතා කිරීමේදී ඔවුන්ගේ ගෙලෙහි නහර මතුවෙයි. හඬ මහත්ව මිහිරිව නොනැගෙයි. තථාගතයන් වහන්සේගේ ගෙල රන් කලසක කරසෙයින් වට වී පිහිටා ඇත්තේය. කතා කිරීමේදී නහර මතු නොවේ. එයින් මහත් වූද මිහිරි වූද හඬ නැගෙයි. 21. රසග්ග සග්ගී. භාග්‍යවතුන් වහන්සේගේ 700ක් රසනහර එනම් ආහාර ඕජාව ශරීරයේ පතුරවන නහර උඩුකුරුව ගොස් ග්‍රීවයට අක් පැමිණ පිහිටා තිබේ. එබැවින් තල ඇටයක් පමණ වූද ආහාරයක් දිවෙහි තැබුවහොත් එහි රසය සකල ශරීරයේම පැතිරයයි. දුෂ්කර ක්‍රියා කර කාලයේදී බෝසතාණන් වහන්සේට එක් බත ඇටයකින් මුං තැබූ දිය ස්වල්පයකින් යැපිය හැකි වූයේ මේ මහා පුරුෂ ලක්ෂණය නිසාය. සෙස්සන්ගේ රසනහර එසේ පිහිටා නැති බැවින් ඔවුන් ගන්නා ආහාරයේ ඕජාව සකල ශරීරයේ නොපැතිරෙයි. එබැවින් ඔවුහු රෝග බහුලෝයෝ වෙති. 22. සීහ හනු. සිංහයාගේ යටිහක්ක සම්පූර්ණය, උඩුහක්ක අසම්පූර්ණය. සිංහයාගේ යටිහනුව මෙන් මහා පුරුෂයාණන්ගේ උඩු යටි හනු දෙකම පුර පසළොස්වක දිනේ සඳ මඩල මෙන් සම්පූර්ණව ඇත්තේය. 23. චත්තාලීස දන්තෝ. සෙස්සන්ට හනු අපරිපූර්ණ බැවින් ඔවුන්ට දත් තිසක් වුවද 28ක් පමණ වුවද ප්‍රමාණ වන්නේය. තථාගතයන් වහන්සේගේ හනු පරිපූර්ණ බැවින් එක් එක් හනුවක දත් 20 බැගින් දත් 40ක් ඇත්තේය. 24. සමදන්තෝ සෙසන්ගේ ඇතැම් දත් මිටිව ඇතැම් දත් උස්වද නොසම ලෙස පිහිටා ඇත්තේය. තථාගතයන් වහන්සේගේ සම සතලිස් දන්තයෝ උස් මිටි නැතිව එක් පෙළට මැනවින් පිහිටා සිටින්නාහ. 25. අවිවර දන්තෝ බොහෝ දෙනාගේ දත් එකිනෙකට බැඳ පිහිටා නැත්තේය. ආහාර ගන්නා කලෙහි දත් අතර අහර රැඳේ. ඒවා පසුව ඉරටු ආදියෙන් බැහැර කළ යුතු වෙයි. තථාගතයන් වහන්සේගේ දන්තයෝ එකිනෙක එක බැඳ පිහිටා සිටිති. ආහාරවලට රැඳී සිටීමට තැනක් උන්වහන්සේගේ දන්තයන් අතර නැත්තේය. 26. සුසුක්ක දාඨෝ දාඨා යනු තොල් කෙලවර පිහිටා ඇති වට තත් සතරය. ඇතමුන්ගේ දාඨාවෝ විවර්ණ වෙති. තථාගතයන් වහන්සේගේ සතර දාඨාවෝ පහන් තරුවසේ ඉතා සුදුය. උන්වහන්සේ සිනාසන කල්හි ඒවායින් සුදු රැස් විහිදෙන්නේය. 27. පහූත ජීවෝ ඇතමුන්ගේ දිව පමණට වඩා ඝන හෝ වෙයි, කුඩා හෝ වෙයි, ඉක්මනින් ක්‍රියා කරවිය නොහෙන පරිදි තද හෝ වෙයි. ඔවුනට පිරිසිදු ලෙස උච්චාරණය නොකළ හැකිය. ඇතැම් අකුරු උච්චාරණය නොකළ හැකිය. බුදුරදුන්ගේ දිව වනාහි දික්ද, පුළුල්ද, මෘදුද, සමවද, වර්ණවත්ද වේ. එබැවින් උන්වහන්සේගේ ස්වරය මිහිරිය. සෙස්සන්ට කීමට පැය ගණනක් කාලය ගන්නා දෙය උන්වහන්සේට අසනවුන්ට පැහැදිලි ලෙස තේරුම් යන පරිදි විනාඩි ගණනකින් කිය හැකිය. දිව මෘදු බැවින් තථාගතයන් වහන්සේට එය හකුලුවා පන්හිඳක්සේ කොට නාස්පුඩු පිරිමැදිය හැකිය. කන්සිඳුරු පිරිමැදිය හැකිය. පුළුල් කොට නලල වැසිය හැකිය. 28. බ්‍රහ්මක්ෂරෝ හෝති කරවීක බාණී ඇතමකුගේ හඬ වඩුවන්ගේ ඇඬ ඇන ගසන හඬසේ, ටින් කබල්වලට තට්ටු කරන හඬසේ, දරපලන හඬසේ, කවුඩු හඬසේ රළුය, අමිහිරිය. තිත්සෙම් ආදියෙන් අවිහිරයක් නැතිව නැගී එන තථාගතයන් වහන්සේගේ ස්වරය බ්‍රහ්මයාගේ ස්වරය බඳුය. අෂ්ටාංගයකින් යුක්තය. ස්වරෙහි අංග 8. විස්සට්ට මංජු විඤ්ඤයියා සවනීයා විසාරිනෝ බින්දු ගම්බීර නින්නාද තේව අට්ටංගිකෝ සරෝ යනුවෙන් අවිදාන පදීපිකාවේ දක්වා ඇත්තේය. සිනිදු බව, මිහිරි බව, පහසුවෙන් තේරුම් ගත හැකි බව, කනට සැප බව, අවුල් නැති බව, එකතු වී ඇති බවය, ගැඹුරු බවය, නින්නාද ඇති බවය යන මේ අට ස්වරයෙහි අංගයෝය. අෂ්ටාංගයෙන් යුක්ත වන බුදුරදුන්ගේ හඬ කුරවි කෙවිල්ලන්ගේ හඬ සේ මధుරය. කුරවි කෙවිල්ලා හිමාල වනයේහි වැසෙන පක්ෂියකි. ඌ ඉදුණු අඹවලින් වැසෙන පැණිබී තෘප්තිමත්ව ප්‍රයාපත් ගසමින් නාද කරන්නට පටන් ගනී. උගේ හඬ කොතරම් මිහිරිද කියතොත්, ඒ හඬ කනහුන් මෘග පක්ෂීහු මත් වූවන් මෙන් එයට ඇහුම්කම් දෙන්නට පටන් ගනිති. තන කන මෘගයෝ කටට ගත් තන බිම හෙලා එයට ඇහුම්කම් දෙමින් එහි රසය විඳින්නට පටන් ගනිති. කුඩා සතුන් ලුහුබැඳ දුවන සිංහ ව්‍යාග්‍රාහී වූ එසවූ පාබිම නොතබා එයට ඇහුම්කම් දෙති. මරණබියෙන් දුවන කුඩා සත්තු නැවතී එයට ඇහුම්කම් දෙති. පියාසර කරන පක්ෂීහු පියාපත් නොගසා ඒ හඬ අසති. දියෙහි මස්හු වරල් නොගසා ඒ හඬ අසති. කරවීක පක්ෂියාගේ හඬට වඩා සියගුණයෙන් සහස් ගුණයෙන් තථාගතයන් වහන්සේගේ නාදය වූ බ්‍රහ්ම ഘോഷාව මිහිරිය. කරවීය පක්ෂියාගේ හඬ ගැන බ්‍රහ්මායු සූත්‍ර අටුවාවෙහි සඳහන් කතාවක් මෙසේය. අසන්දි මිත්‍රා නම් වූ ධර්මාශෝක රජුගේ දේවිය, ස්වාමීනි, තථාගතයන් වහන්සේගේ හඬබඳු හඬක් කාහටවත් ඇත්තේදැයි මහා සංඝයාගෙන් විචාලේය. එබඳු හඬක් කරවීක පක්ෂියාට ඇත යයිද මහා සංඝයා වදාළහ. ඔහු කොහි වෙසෙද්දැයි දේවිය ඇසුවාය. හිමාලය වනයෙහි වෙසෙන බව මහා සංඝයා වදාළහ. දේවිය කරවීක පක්ෂියෙකු බලන්නට කැමති බව රජතුමාට කීවේය. රජු මේ කූඩුවෙහි හිඳ කරවීය පක්ෂියෙක් ඒවායයි රන් කරඬුවක් යැවීය. එය අහසින් ගොස් එක් කරවීය පක්ෂියෙකුගේ ඉදිරියේ නැවතින පක්ෂියා එය තුළට වන් කල්හි කූඩුව පෙරලා අවුත් රජු ඉදිරියේ නැවතින. එහෙත් ඌ ලවා නාද කරවන්නට නොපිළිවන් විය. එකල්හි රජ මේ පක්ෂියා හඬන්නේ කෙසේදැයි ඇසීය. දේවයන් වහන්ස, නෑයන් දුටු කල්හි මොවුහු හඬ නගන්නාහ යැයි දන්නෝ කීහ. රජතුමා කූඩුව වටා කණ්ණාඩියක් තැබීය. පක්ෂියා උගේ ඡායාව දැක නෑයන් පැමිණියේ යැයි සිතා නාද පවත්වන්නට විය. සකල නගරයේම මිනිසයෝ ඒ හඬ අසා මත් වූහ. අසන්දි මිත්‍රා දේවිය, මේ ත්‍රිසං සතාගේ ස්වරය මෙතරම් මිහිරි නම් සර්වඥතා ඥාණයට පත් තථාගතයන් වහන්සේගේ ස්වරය කොතරම් මිහිරි වන්නට ඇද්දැයි බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා ඒ ප්‍රීතියෙන්ම සෝවාන් ඵලයේ පිහිටියාය. 29. අභිනීල නෙත්තෝ. බොහෝ දෙනාගේ නෙත් දුඹුරු පැහැ ඇත්තේ හෝ බොර පැහැ ඇත්තේ හෝ වෙයි. තථාගතයන් වහන්සේගේ නේත්‍රයන්ගේ මධ්‍ය මණ්ඩලයෝ දිය බෙරළිය මල් සෙයින් නිල් පැහැ ඇත්තාහ. තවද ඒවායේ රන්වන් විය යුතු තැන් කිනිහිරි මල් සෙයින් රන්වන්ය. රතු විය යුතු තැන් බඳු වද මල් මෙන් රතුය. සුදු විය තැන් ඔපලු සක් මෙන් සුදුය. කළු විය යුතු තැන් අඳුන් සේ කළුය. 30. ගෝප භූමෝ. බොහෝ දෙනාගේ ඇස් පමණට වඩා මහත් හෝ කුඩා හෝ වෙයි. ඉදිරියට නෙරා හෝ ගිලි ඇත්තේය. තථාගතයන් වහන්සේගේ අක්ෂි ගුලයෝ එකෙනෙහි උපන් රතු වස්සන්ගේ ඇස් මෙන් ප්‍රසන්න වන්නාහ. උපදමා ඇති මැණික් ගුලිසේ සිනිදුද පැහැපත්ද වන්නාහ. 31. උන්නා බමුක්කන්තරේ ජාතා. තථාගතයන් වහන්සේගේ දෙබම අතර නලල මැද දක්ෂිණාවර්ත ශුභ්‍ර වර්ණ රෝමයක් පිහිටා ඇත්තේය. එය ඌර්ණ රෝම නම් වේ. එය අගින්ගෙන ඇද්දහොත් බාහුවෙන් අඩක් පමණ වන්නේය. ගිතෙල් ගැල් වූ සියවර පෙළු පුළුන් රොදක්සේ මෘදු වූ ඒ රෝමය එක් මහා පුරුෂ ලක්ෂණයකි. ඒ රන් තැටියක රිදී බුබුලක්සේ බබලන්නේය. 32. උන් හීස සීසෝ. දෙකන් සිලු දක්වා නලල වසා සිටින සෙස්සන්ට නැති විශේෂ මාංශ පටලයක් තථාගතයන් වහන්සේගේ නලලෙහි ඇත්තේය. එය උන් හීස නම් වේ. එය රජුන් බඳින නලල් පටක්සේ දිලෙයි. පශ්චිම භවික මහා බෝසතුන්ගේ ඒ මහා පුරුෂ ලක්ෂණය අනුව රජුන් නලල් පටක් පළඳින්නට පටන් ගත් බවද කියා තිබේ. මහා පුරුෂ ලක්ෂණ දෙතිසකින් යුක්තව ගිහිව සිටියේ සතර මහා දීපයන්ට අධිපති චක්‍ර රත්නාදී සප්ත රත්නයන් ඇතිව සක්විති රජෙක් වෙයි. පැවිදි වූයේ නම් ලෞතුරා බුදු වෙයි. මේ මහා පුරුෂ ලක්ෂණ වලින් ඇතැම් ලකුණු සමහර උසස් පුද්ගලයන්ටද ඇතිවේ. බාවරී තවුසාට මහා පුරුෂ ලකුණු 3ක් තිබූ බව කියා තිබේ. බොහෝ බමුණන් බුදුරදුන් බුදු කෙනෙකුන් ලෙස පිළිගත්තේ උන්වහන්සේගේ ශ්‍රී දේහේ පිහිටි මහා පුරුෂ ලක්ෂණයන් දැකීමෙනි. බුදු කෙනෙකුට ලොව පහළ වන්නට සමීප වූ කලෙහි මිනිසුන්ට බුදුන් හැඳින ගත හැකිවනු පිණිස සුද්ධාවාස බ්‍රහ්මයන් මිනිස් ලොවට පැමිණ බමුණු වෙසින් සිට මහා පුරුෂ ලක්ෂණයන් ඇතුළු කොට වේදය උගන්වන බවත්, බුදුරදුන් පිරිනිවීමෙන් පසු ඒ කොටස ක්‍රමයෙන් වේදයෙන් ගිලිහි යන බවත්, දැනට ඒ කොටස වේදෙහි නැති බවත් බ්‍රහ්ම ආයු සූත්‍රයේ අටුවාවෙහි දක්වා තිබේ. මහබෝසතාණන් මව්කුසින් බිහිව පස්වන දිනෙහි උන්වහන්සේට නම් තැබීම සඳහා රජමැදුරට කැඳ වූ බමුණන්ගෙන් සද්දෙනෙකු, මේ කුමරු ගිහිව විසුවහොත් සක්විති රජවන්නේය, පැවිදි වූහොත් කෙලෙස් වැස්ම නැතිකොට ලෞතුරා බුදුවන්නේයයි පැවසුවේද, සැම දෙනාටම බාල කොණ්ඩඤ්ඤනම් බමුණා මේ කුමරු ගිහිගේ නොවෙසෙන්නේය, ඒ කාන්තේම පැවිදිව බුදුවන්නේය යැයි කීයේද, වේදේහි එන මහපුරුෂ ලකුණු බෝසත් කුමරුගේ දේහි තිබුණු දැකීමෙනි. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා විසින් ඒ ප්‍රකාශය කළේ කිනම් ලකුණක් දැකීමෙන්ද යන බව අටුවා ටීකා පොත්වල දක්නට නැත. සිදුහත් කුමරුගේ පතුල්වල සප්ත රත්නයන් සහිත සක්විති රජුගේ රූ සටහන පිහිටා තිබුණේය. පතුලෙහි ඒ ලකුණ පිහිටා ඇති අයකු සක්විති රජ නොවිය හැකිය. ඒ තැනැත්තා සුදුසු වන්නේ සක්විති රජුට වඩා උසස් කෙනෙකු වීමටය. ඒ ලකුණු දැක කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා මේ කුමරා ඒකාන්තයෙන් බුදුවන්නේය යැයි කීයේය, කියා සාසන සම්මත්ති දීපණී නම් බුරුම ග්‍රන්ථයෙහි කියා තිබේ. තථාගතයන් වහන්සේගේ දේහශ්‍රීය වර්ධනය කරන අනුයංජන නාමයන් හඳුන්වන ලක්ෂණ 80ක්ද උන්වහන්සේගේ දේහේ ඇත්තේය. ග්‍රන්ථය මහත්වන බැවින් ඒවා මෙහි නොදක්වනු ලැබේ. දේහ රශ්මීහු දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අසීති අනුව්‍යංජන ලක්ෂණයෙන් සෝභමාන වූ තථාගත දේහෙන් නික්මෙන්නා වූ ව්‍යාම ප්‍රභා, අශීති හස්ත ප්‍රභා, අනන්ත ප්‍රභා, කේතුමාලා, ඌර්ණරෝම ප්‍රභා, දාඨා ප්‍රභා යන බුද්ධ රශ්මීහු තථාගත දේහය අතිශයින් ශෝභමාන කරති, ශ්‍රීමත් කරති. තථාගත දේහය වටා සතර රියනක් තැන් පැතිර සිටින රශ්මි මණ්ඩලය ව්‍යාම ප්‍රභාව වේ. එසේම තථාගත දේහය වටා අසූරියනක් තැන් පැතිර සිටින රශ්මි මණ්ඩලය අශීති හස්ත ප්‍රභානම් වේ. අහසේ සඳ මඩල ඇති දිනවල චන්ද්‍රයාගේ ඒ මණ්ඩලාකාර රශ්මිය හා ඉන් ඔබ අහසෙහි පැතිරී චන්ද්‍ර රශ්මිය වෙන්වෙන්ව පෙනෙන්නාක් මෙන් තථාගතයන් වහන්සේ අවට පැතිර සිටින ව්‍යාම ප්‍රභාව හා අශීති හස්ත ප්‍රභාව වෙන්වෙන්ව පෙනෙන්නේය. ඒ රශ්මි මණ්ඩල දෙක නිසා රත්න ප්‍රකාර දෙකකින් වට වූ ස්වර්ණ පර්වතයක්සේ තථාගත දේහය ශ්‍රීමත් වන්නේය. ලෞතුරා බුදු බව ලැබීමෙන් හතරවන සතියෙහි රතනගරයෙහි වැඩ සිට අනන්තනය සමන්වාගත ප්‍රස්ථාන මහ ප්‍රකරණය මෙනෙහි කිරීමේදී තථාගත ශරීරයෙන් නික්ම අනන්ත ලෝක ධාතුවෙහි පැතිර ගිය ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය අනන්ත රශ්මි නම් වේ. එදා තථාගත ශ්‍රී දේහේ නිල් තැන් වන හිසකේ බ්‍රැවුල් ලොම් වලින් හා නේත්‍රයන්ගෙන්ද නීලකාන්තිය විහිදෙන්නට විය. එයින් අහස්තලය නිල් මහනෙල් විසුරුවන ලද කලකමෙන්ද, නිල්වත් දිගහැර සැලෙන්නට සැලැස් වූ කලකමෙන්ද, ලක්ෂ ගණනක් කෝටි ගණනක් මිනි තල් වැට සැලෙන්නට පටන්ගත් කලකමෙන්ද නීලවර්ණයෙන් බැබලින. සමෙන් හා නෙත්වලින් පීත ස්ථානයන්ගෙන්ද පීත රශ්මීන් නික්මෙන්නට විය. ඒ රශ්මීන් කරණකොට දිශාවෝ රන්මල් රන්මල් වස්නා කලක් මෙන්ද හැමතැනම රන්වන් කොඩිවැල් දැමූ රන්වන් කොඩි එසවූ කලක මෙන්ද බබලන්නට විය. තථාගතයන්ගේ දේහයේ ලේ මස්වලින් හා නෙත්වලින් රතුතැන්වලින් රශ්මි ධාරාවෝ නික්මුණාහ. ඒ රශ්මීන් කරනකොට දිශා භාගයෝ රත්පියුම් පෙති වදමල් පෙති පතුරුවාලූ කලක මෙන්ද රතුකොඩිවැල් ඇඳූ රතුකොඩි එසවූ කලක මෙන්ද රක්තවර්ණයෙන් බබලන්නට වූහ. තථාගතයන් වහන්සේගේ අස්තීන්ගෙන් හා දන්තයන්ගෙන්ද නේත්‍රයන්ගේ ශ්වේතස්ථාන වලින්ද ඕදාත රශ්මීහු නික්මුණාහ. ඒ රශ්මීන් කරනකොට ඉද්දමල් කොඳමල් සුදුනෙලුම් මල් වසින්නාක් මෙන්ද සුදුකොටි නංවා සුදුකොඩිවැල් ඇද සරසන ලද්දක් මෙන්ද රිදී කලවලින් කිරිවිසුරුවන්නාක් මෙන්ද දහස් ගණන් දස දහස් ගණන් රිදී තල් වැට එකවිට සැලෙන්නාක් මෙන්ද දිශාභාගයෝ බැබලුනාහ. තථාගත දේහේ ඒ ඒ තැන්වලින් මංචිෂ්ටක ප්‍රභාස්වල රශ්මි නික්මුණහ. ඒ රශ්මීන් කරනකොට එකවිට දෙව්දුනු දහස් ගණනක් පහළ වූවාක් මෙන්ද හිරසඳ දහස් ගණනක් උදා වූවාක් මෙන්ද ලෝකය ආලෝකවත් විය. එදා ලෝක ධාතූන්හි බුදු රැස් පැතිරෙන කල්හි දිව්‍ය ලෝකවල දෙවියන්ගේ හා ඔවුන්ගේ විමාන ආදිය ආලෝකයෝ හිරු රැසට කණාමැදිරියන්ගේ එළියට යටවන්නාක් මෙන් යට වී ගියහ. එකවිට දස දහසක් ලෝක ධාතූන් ආලෝකවත් කිරීමට සමත් මහා බ්‍රහ්මයෝ එදා හිරු උදාවන කන කල කණමැදිරියන් මෙන් වූහ. චන්ද්‍ර සූර්ය ආලෝකයෝ බුදු රැසින් වැසී ගියහ. එදා තථාගත ශ්‍රී දේහෙන් නික්මුණු රශ්මීහු අද දක්වාත් ඈත ලෝක ධාතුවල හා අජට ආකාශයේහි දස දිසාවෙහිම ගමන් කරන බව කියා තිබේ. අයංච නේව බුද්ධානං අදිට්ඨානානිදී න භාවනාය මන්දී සන්න සුඛ මද්දමං පන සම්ම සතෝ ලෝකනාතස්ස ලෝහිතං පසීදී වත්තු රූපං පසීදී චවිවන්නෝ පසීදී චිත්ත සමුට්ඨානා වන්න ධාතු සමන්තා අසීති හත්ත මත්තේ පදේසේ නිච්චාලවේ අට්ඨාසි. ධම්මසංගණි අටකතා 12. මේ බුද්ධ රශ්මීහු නික්මීම බුදුරදුන්ගේ අදිෂ්ඨාන නිර්දියක් ද නොවේ, භාවනා ඉර්දියක් ද නොවේ. සංහ සූක්ෂම ධර්මය සම්මර්ෂණය කරන්නා වූ ලෝකනාථයන් වහන්සේගේ රුධිර ධාතුව පැහැදින, හෘදය වස්තු රූපය පැහැදින, චවි වර්ණය පැහැදින. එයින් ශරීරයෙන් ෂඩ්වර්ණ රශ්මීහු නික්මුණාහුය. තථාගත දේහය හාත්පස අසූරියනක් තැන රශ්මිය නිශ්චලව පිහිටා සිටියේය යනු ඒ පාලි පාඨයේ තේරුමයි. කේතුමාලා රශ්මිය යනු තථාගතයන් වහන්සේගේ ශීර්ෂයෙන් අසූරියන් උසට නැගෙන රශ්මියයි. සිද්ධාර්ථ කුමාරයන් නේරංජනා නදී තීරයේදී පැවිදිවනු සඳහා හිසකේ සියල්ල එකතුකොට අල්ලා කඩුවෙන් කැපූ පසු හිස ඉතිරි වූ කේශයෝ දක්ෂිණාවර්තව හිසට ඇලී බුබුලු වශයෙන් සිටගත්හ. ඒවා නැවත නොවැඩී එපමණින්ම සිටගත්හ. බුදුවීමෙන් පසු ඒ කේශ ධාතූන්ගෙන් අසූරියනක් උසට නීලවර්ණ රශ්මියක් විහිදෙන්නට විය. එය කේතුමාලාවයයි කියනු ලැබේ. ෂඩ්වර්ණ රශ්මි ධාරාවෙන්ද එකතු වී පවත්නා ඒ කේතුමාලාව සත්‍රුවණින් සරසූ නිල් මිනි ඔටුන්නක්සේ ලෝකනාථයන් වහන්සේගේ හිස මත බබලන්නේය. බුදුරදුන්ගේ දෙබම අතර නලල් තලයෙහි පිහිටි ඌර්ණරෝම ධාතුවෙන් විහිදෙන ශ්වේත රශ්මිය ඌර්ණරෝම ප්‍රභා නම් වේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රීමුඛයෙහි පිහිටි සතර දාඨා ධාතුන්ගෙන් නික්මෙන්නා වූ රශ්මිය දාඨා ප්‍රභා නම් වේ. තථාගත ශ්‍රී මුඛයේ දාඨා ධාතුන් තොල් සංගලින් වැසී පවත්නා බැවින් නිතර නොදකිය හැකිය. උන්වහන්සේ සිනා පහළ කරන අවස්ථාවේදී ඒවායේ අග විවෘත වන්නේය. විවෘත වනු සමගම ඒවායින් විදුලිය බඳු ශුභ්‍ර වර්ණ රශ්මි මාලාවෝ නික්ම තථාගතයන් වහන්සේගේ මුඛ ශෝභාව වර්ධනය කරන්නාහ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසු අනුයංජන ලක්ෂණයෙන්ද අනෙක් රශ්මීන්ගෙන්ද සෝභන වූ බුදුරදුන්ගේ දේහශ්‍රීය ඇතිසැටියට වර්ණනා කිරීමට අපට වචන නැත්තේය, උපමා නැත්තේය. පරම රූපශ්‍රියෙන් යුක්ත වන තථාගත දේහේ පමණ දෙවමිනිසුන්ගේ නෙත් සිත් පිනවන අන්වස්තුවක් නැත්තේය. තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය මිනිසා දුටු විට බිය වී පලායන තිරිසන් සතුන්ගේද නෙත් පිනවන්නකි. තථාගත දේහය දුටු විට සෙසු මිනිසුන් දුටු විට බිය වී පලායන තිරිසන් සත්හුද ඇසිපිය නොහෙලා බලා සිටිති. ඒ තථාගත දේහ ශ්‍රීය දෙවි මිනිසුන්ගේ නෙත් සිත් පිනවීම ගැන කවර කතාද? මෙතකින් විස්තර කරන ලද්දේ තථාගතයන් වහන්සේගේ දේහශ්‍රීය පමණකි. උන්වහන්සේගේ ශ්‍රී ගුණය විස්තර කිරීමේදී ගමන් ශ්‍රීය, ධර්ම දේශනා ශ්‍රීය, ඉරියව් පැවැත්වීමේ ශ්‍රීය, අනෙක් ක්‍රියා කිරීමේ ශ්‍රීය, අනන්ත ඥාන ශ්‍රීය, මෛත්‍රී කරුණා ආදී අනන්ත ගුණ ශ්‍රීය යන මේවාද විස්තර කළ යුතුය. අනන්ත ශ්‍රී සංඛ්‍යාත භාගයෙන් යුක්ත වන බැවින් තථාගතයන් වහන්සේ භගවා නම් වනසේක. 5. කාම භාග්‍ය. ප්‍රාර්ථනා සිදු කිරීමට බලාපොරොත්තු වන, සිදු කිරීමට උත්සාහ කරන ආත්ම පරාර්ථයන්ගේ සිද්ධිය කාම භාග්‍ය නමි. තමාගේ යහපත පිණිස හෝ සිදු කිරීමට බලාපොරොත්තු වන දේවල් බලාපොරොත්තු වන සැටියට සැමටම සිදු නොවේ. සිදු කිරීමට හැමදෙනම සමත් නොවේ. මහබෝසතාණෝ දීපංකර බුදුරදුන් හමුවේදී ලෞතුරා බුදුබවට පැමිණීම වූ මහත් වූ අර්ථයක් පැතූහ. උන්වහන්සේට පැතූ පරිදි එය සිදුවිය. එය සිදුකර ගැනුම උන්වහන්සේ සමත් වූහ. ලෞතුරා බුදුබවට පැමිණ තමන් වහන්සේ සසරින් එතර වී තවත් සත්වයන් සසරින් එතර කරවිය හැකිය වීමෙන් උන්වහන්සේගේ බලාපොරොත්තුවද එසේම සිදුවිය. සූවිසි අසංඛ්‍යක් සත්වයන් සසර සයුරෙන් එතර කරවිය හැකිවීමෙන් උන්වහන්සේගේ බලාපොරොත්තුවද එසේම සිදුවිය. සසරින් එතර වූ සූවිසි අසංඛ්‍ය හැර තවත් අප්‍රමාණ සත්වයන්ට මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත්ද උන්වහන්සේට ලබා දිය හැකිවිය. අපායට වැටෙන්නට සිටි අපමණ සත්වයෝ උන්වහන්සේ නිසා අපායෙන් මිදී ස්වර්ග සම්පත් ලබාගත්හ. දැනුදු ලබා ගන්නාහ. අනාගතයෙහිද ලබා ගන්නාහ. අදහස් කරන පරිදි ආත්මාර්ථ පරාර්ථ සිද්ධිය කාම භාග්‍යයෙන් යුක්ත වන බැවින්ද තථාගතයන් වහන්සේ භගවා නම් වනසේක. 6. ප්‍රයත්න භාග්‍ය. ආත්මාර්ථ පරාර්ථ සාධනය පිළිබඳ වූ බලවත් වීරිය ප්‍රයත්න භාග්‍යයි. සිදුකරන අර්ථෙහි විශාලත්වය අනුව ඒ ඒ දේ සිදු කිරීමට මහත් වීරියක් වුවමනාය. බුද්ධත්වය පමණ මහත් වූ උසස් වූ අන් තත්ත්වයක් නැත. ඒ උසස් තත්ත්වවලට පැමිණීමට එයට සුදුසු මහත් වීරිය පාරමිතා සංඛ්‍යාත වීරිය තිබූ නිසා උන්වහන්සේට ලෞතුරා බුදු බව ලැබිය හැකි විය. තථාගතයන් වහන්සේ ලෞතුරා බුදු බවට පැමිණි 45 වසක් මුළුල්ලෙහි බුද්ධ කෘත්‍ය සිදු කළසේක. ලෝකේහි ඇති කෘත්‍යයන් අතරින් සියල්ලටම මහත් වූ කෘත්‍ය බුද්ධ කෘත්‍යයි. දහස් ගණනක් ජනයා සේවයෙහි යොදවාගෙන කරන කර්මාන්තයක් වේ නම් එය මහත් වූ කෘත්‍යයකි. එය සිදු කිරීමට එයට ප්‍රමාණ වන තරමට මහත් ප්‍රයත්නයක්ද තිබිය යුතුය. රටක් පාලනය කිරීමට එයට වඩා විශාල කෘත්‍යයකි. ඒ සිදු කළ හැකිවීමට ආයතනයක් පාලනය කිරීමේ ප්‍රයත්නයට වඩා මහත් ප්‍රයත්නයක් තිබිය යුතුය. රටවල් ගණනක් පාලනය කරනවා නම් එය ඉතා මහත් කෘත්‍යයක් වන බැවින් එයට විශාල ප්‍රයත්නයක් තිබිය යුතුය. නැතහොත් එය කළ නොහැකිය. දිව්‍ය බ්‍රහ්මලෝක සහිත සක්වල දස දහසක් සත්වයනට යහපත සිදු කිරීම බුද්ධ කෘත්‍යයයි. එබඳු මහත් කෘත්‍යයක් රාජාදී අන් කිසිවෙකුට නැත. රටවල් ගණනක් පාලනය කරන රජෙකුගේ කෘත්‍ය බුද්ධ කෘත්‍ය හා සසඳහොත් ඉතා සුළුය. දස දහසක් ලෝක ධාතුවල එදා එදාට ධර්මය අවබෝධ කළ හැකි පමණට නුවණ මුහුකුරා ගියවුන් සොයා බලා ඔවුනට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම බුද්ධ කෘත්‍යයකි. රත්නත්‍රයේ කෙරෙහි පහදවා තිසරණෙහි පංචශීලයෙහි පිහිටිය හැකියවුන් බලා එසේ කිරීම බුද්ධ කෘත්‍යයකි. දාන ආදී පින්කම්වල යෙදවිය හැකි පුද්ගලයන් බලා ඔවුන් ඒවායේ යෙදවීම බුද්ධ කෘත්‍යයකි. පැවිද්දට සුදුස්සන් සොයා බලා දහම් දෙසා ඔවුන් පැවිද්දෙහි පිහිටවීම බුද්ධ කෘත්‍යයකි. සුදුසුකල් බලා පැවිද්දන්ට සිකපද පැනවීම බුද්ධ කෘත්‍යයකි. පැවිදි වූවන්ට අරහත්වයට පැමිණිය හැකිවීම පිණිස ඒ පුද්ගලයන්ට සුදුසු කමටහන් කියා දීම බුද්ධ කෘත්‍යයකි. කමටහන්ගෙන ආරණ්‍ය ආදී විවේක ස්ථානවල මහානදම් පුරණ පැවිද්දන්ගේ තතුසයා ඔවුන්ට සුදුසු උපදෙස් දීම බුද්ධ කෘත්‍යයකි. බේද වූවන් සමග කිරීම බුද්ධ කෘත්‍යයකි. පැවිද්දන්ට පිණ්ඩපාතය සුලභ කිරීම බුද්ධ කෘත්‍යයකි. ආයු ගෙවී ඇති එදිනෙදා මිය අපායට යන්නට සිටින්න ඔවුන් වෙත ගොස් ඔවුන් සුගතියෙහි ඉපදීමට සැලැස්වීම බුද්ධ කෘත්‍යයකි. මිත්‍යා ධර්ම පතුරුවා ජනයා නොමග යවන ජනයන් අපාමගට පමුණුවන ජනයාට සඟමොක් මග වසන මිත්‍යා දෘෂ්ටිකයන් මැඩලීමද බුද්ධ කෘත්‍යයකි. මිත්‍යා ධර්ම අසා මිසදිරුගෙන සිටින ජනයා සම්මග් දෘෂ්ටියෙහි පිහිටවීම බුද්ධ කෘත්‍යයකි. විපතට පත්වන්නන්ට යන ජනයා ඉන් මුදාලීම බුද්ධ කෘත්‍යයකි. තථාගතයන් වහන්සේ දිවා රාත්‍රී දෙකෙහි අනලසව පසුබැස්මක් නැතිව මහත් උත්සාහයෙන් ඒ බුද්ධ කෘත්‍යයන් සිදු කරනසේක. බුද්ධ කෘත්‍යයන් සඳහා යදුන් ගණන් දුර මග ගෙවා පාගමනින්මද වැඩම කරනසේක. රජුන්ගෙන් සිටුවරුන්ගෙන් මහධනපතීන්ගෙන් ලැබෙන ප්‍රණීත භෝජනයන් හැර දුගියන්ට අනුකම්පාවෙන් ඔවුන් පිරිනමන නීරස භොජුන් වළඳනාසේක. දෙව් විමනක් බඳු මනරම් ගඳකෙලියක් තිබියදී මැසි මදුරුවන් ගහන කැලෑවල වැඩවෙසනසේක. රුක් මුල්හි වැඩවෙසනසේක. කිසිදු සෙවනක් නැති පිට්ටනිවලද රාත්‍රිය ගත කරනසේක. ගුහාවල මඩුවල රාත්‍රිය ගත කරනසේක. මාරාන්තික රෝගයකින් පෙළෙමින් අතිශයෙන් දුබලව විසූ පිරිනුවන් පාන දින රාත්‍රියේද ඒ මහාවීරයන් වහන්සේ අවසන් මොහොත පැමිණෙන තෙක්ම වීරිය නොහැර බුද්ධ කෘත්‍ය සිදු කළසේක. පිරිනිවන් මංචකයෙහි සතපුණු භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවීරයන් වහන්සේට හා පැමිණ සිටි භික්ෂූන්ටද දහම් දෙසූසේක. දීර්ඝ සූත්‍ර දේශනයක් වන මහා සුදර්ශන සූත්‍රය ඒ රාත්‍රියේදීම දේශනා කළසේක. සුභද්‍ර නම් පිරිවැජියාට දහම් දෙසා ඔහුගේ සැකදුරු කරවා සස්නෙහි පැවිදි කර වූසේක. ලෝතුරා බුදු බව ලබා දීමට සමත් වූද, සකල බුද්ධ කෘත්‍යයන් සිදු කිරීමට සමත් වූද, සම්‍යක් වායාම සංඛ්‍යාත මහා ප්‍රයත්නය ඇති බැවින් තථාගතයන් වහන්සේ භගවා නම් වනසේක. සැරියුත් මහතෙරුන් වහන්සේගේ අර්ථ විවරණය. දම්සෙනවි සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් නිද්දේශපාලියෙහි භගවා යන පදයෙහි අර්ථ විවරණය මෙසේ කර තිබේ. භගවාති ගාරාවාදි වචනං අපිච භග්ගරෝ பக்க ராகோதி பகவா, பக்க தோசாதி பகவா, பக்க மோகாதி பகவா, பக்க மானோதி பகவா, பக்க திட்டீதி பகவா, பக்க கண்ட கோதி பகவா, பக்க கிலேசோதி பகவா, பஜி விபஜி தம்ம ரத்தந்தி பகவா, பவானி அந்த கரோதி பகவா, பாவித காயோ பாவித சீலோ பாவித சித்தோ பாவித பஞ்ஞாதி பகவா, பஜிவா பகவா, அரண்யே வனபத்தானி பந்தானி சேனாசனானி அப்பசத்தானி அப்ப நிக்கோசானி மனுஷராக செய்யகானி படிசல்லான சாருப்பா நீதி பகவா, பாகீவா பகவா, சீவர பிண்டபாத சேனாசன கிலான பச்சய பேசஜ பரிக்காராந்தி பகவா, பாகீவா பகவா, அத்த ரஸ்ஸ தம்ம ரஸ்ஸ விமுத்தி ரஸ்ஸ அதிசீலஸ்ஸ அதிசித்தஸ்ஸ அதிபஞ்ஞாதி பகவா, பாகீவா பகவா, சதுன்னங் தியானானங் சதுன்னங் அப்பமஞ்ஞானங் சதுன்னங் அரூப சமாபத்தி நந்தி பகவா, பாகீவா பகவா, அட்டனங் விமோக்கானங் அட்டனங் அவிபாயதனானங் நவன்னங் அனுபுப்ப விஹார சமாபத்தி தந்தி பகவா, பாகீவா பகவா, தசன்னங் சஞ்ஞா பாவனானங் தசனங் கசின சமாபத்தீனங் ஆனாபான சதி சமாதிஸ்ஸ அசுப சமாபத்தியானி பகவா, பாகீவா பகவா, சதுன்னங் சம்மப்பத்தியான சதுன்னங் இத்திபாதானங் பஞ்சனங் இந்திரியானங் பஞ்சனங் பலானங் சத்தன்னங் பொஜ்ஜங்கானங் அரியஸ அட்டாங்கிகஸ மக்க சதாதி பகவா, பாகீவா பகவா, தசனங் ததாகத பலானங் சதுன்னங் வேசாராஜானங் சதுன்னங் படிசம்பிதானங் சன்னங் அபிஞானங் சன்னங் புத்த தம்மா நந்தி பகவா, பகவாதி நேதங் நாமங் மாதரா கதங் ந பிதரா கதங் ந பாதரா கதங் ந பகினியா கதங் ந மித்தா மச்சேஹி கதங் ந ஞாதி சலோஹி தேஹி கதங் ந சமண பிராக்மணேஹி கதங் ந தேவதானி கதங் விமோக்காந்தி காமேதங் புத்தானங் பகவந்தானங் போதியாமூலே சஹசபங்யுதங் ஞானஸ்ஸ பட்டிலாபா சச்சிகா பஞ்ஞத்தி யதிதங் பகவாதி திஸ்ஸமெத்தேய சுத்த நித்தேசேன். தேரும: பகவாயனு கருகலயுது உத்தம புத்கலயன்கே கருகலயுது பாவய பவசன வச்சனேகி. தவது ததாகதயன் வஹான்சே ராகே நசூ பவின் பகவா நம் வெதி, துவேஷே நசூ பவின் பகவா நம் வெதி, மோஹே நசூ பவின் பகவா நம் வெதி, திருஷ்டி நசூ பவின் பகவா நம் வெதி, கெலஸ் நமெதி கட்டு நசூ பவின் பகவா நம் வெதி, கெலஸ் நசூ பவின் பகவா நம் வெதி, தர்மரத்னே உத்தேச வசேன் விபாக கலபவின் நிர்தேஷவசேன் அநேக ஆகாரேன் விபாக கலபவின் பிரதிநிர்தேஷவசேன் அநேக பிரகாரேன் விபாக கலபவின் பகவா நம் வெதி, காம பவ ஆதி பவயன் கெலவர கலபவின் பகவா நம் வெதி, கருணலத காய பாவனா அதிபவின் சீல பாவனா அதிபவின் சித்த பாவனா அதிபவின் பிரஜா பாவனா அதிபவின் பகவா நம் வெதி, சப்தகோஷா நதி ஜனயாகே சரீரவல சபி என வாத்தே நதி, மினிசுன்கே ரஹஸ் வெடட யோக்யவூ விவேகீவ யோக்யவூ நகர கிராமையண்ட துரவூ ஆரான்யேஹிவூ செனசுன் பஜனே கலபெவின் பகவானம் வெதி, சீவர பிண்டபாத சேனாசன கிலான பச்சயன பிரத்யன் லபன பெவின் பகவானம் வெதி, அர்த்தரச தம்மரச விமுக்தி ரச அதிசீல அதிசித்த அதிப்ரஞ்ஞா லபா எதிபவின் பகவானம் வெதி, சதரக்கு தியானயன் சதரக்கு பிரக்ம விஹாரயன் சதரக்கு அரூப சமாபத்தின் பஜனே கலபவின் பகவானம் வெதி, அடக்கு விமோக்ஷயன் அடக்கு අභිභායතනයන් නවයක් වූ අනුපූර්ව විහාර සමාපත්තීන් ඇතිබැවින් භගවා නම් වෙති. දසයක් වූ සංඥා භාවනාය, දසයක් වූ කසින සමාපත්තීන්ය, ආනාපානාසති සමාපත්තිය, අසුබ සමාපත්තිය යන මේවා ඇතිබැවින් භගවා නම් වෙති. සතරක් වූ සතිපට්ඨානයන්, සතරක් වූ සම්මප්පාදානයන්, සතරක් වූ ඉර්ධිපාදයන්, පසක් වූ ඉන්ද්‍රියන්, පසක් වූ බලයන්, සතක් වූ බෝධ්‍යාංගයන් හා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාජනය කළ බැවින් භගවා නම් වෙති. දසයක් වූ තථාගත බලයන්, සතරක් වූ වෛශ්‍යාරද ඥානයන්, සතරක් වූ පටිසම්භිදාවන්, හයක් වූ අවිඤ්ඤාවන්, හයක් වූ බුද්ධ ධර්මයන් ඇති බැවින් භගවා නම් වෙති. භගවා යන මේ නාමය මව විසින් කරන ලද්දක් නොවේ, පියා විසින් කරන ලද්දක් නොවේ, සහෝදර සහෝදරී මිත්‍රයන් සමග වාසය කරන්නන් විසින්, නෑයන් විසින්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් කරන ලද්දක් නොවේ. භගවා යන මේ නාමය ලෞතුරා බුදුවරුන්ට අරහත් ඵලයාගේ කෙළවරේදී ලැබෙන නාමයකි. ලෞතුරා බුදුවරුන්ට බෝධි මූලයේදී සර්වඥතා ඥානය ලැබීමට හේතුකොට ලැබෙන නාමයකි. මේ මහා නිර්දේශ පාඨය විස්තර කරහොත් මහා ග්‍රන්ථයක් සැපීමට තරම් කරුණු එයට ඇතුළත් වී ඇත්තේය. තවත් නොයෙක් ආකාරවලින්ද භගවා යන පදය වර්ණනා කර ඇත්තේය. බුදුගුණවලින් අපි දන්නේ ඉතා ස්වල්පයකි. එය අප දන්නා බුදුගුණ වුවද ලියතහොත් ලිවීමට අපේ ආයුෂද මදය යැයි අපි සිතමු. සත් ජනයන්ට බුද්ධ රත්නය කෙරෙහි ප්‍රසාදය ඇතිකර ගැනීමට මේ ග්‍රන්ථයෙහි දක්වුණු බුදුගුණ ප්‍රමාණවත් බැවින් බුද්ධ ගුණ වර්ණනාව මෙතකින් අවසන් කරනු ලැබේ.